ඇන්ජලොත් සනීපයි ඊයේ ප්‍රැක්ටිස් කළා, බැට් කෙරුවා, බිව්වා, ඔක්කොම හරි. උණ බැහැලා ඔක්කොම තිබිච්ච ප්‍රශ්න ඔක්කොම හරි. මාලිංග ඊයේ පැයකට බෝල් කෙරුවා, එක්සර්සයිස් කරා, මම හිත ආයනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ මාලිගට. අපි හරියට ප්‍රැක්ටිස් පටන් ගන්න 7 වෙනිදා. හෙට ඉඳන් ටික ටික බෝලර්ස්ලා ටිකක් මේ ස්පොට් බෝලින් කරන්න පටන් ගනි.